නමු බුද්ධාය, මේ ලෝකයෙහි ඕනෑ තරම් මල් වර්ග තිබෙනවා. නමුත් මතාරා පරසතු තරම් දුර්ලභ විශේෂ මල් වර්ග ඔබට හමු වී තිබෙනවාද? ඒ වගේම මේ ලෝකයෙහි ඕනෑ තරම් ගස් වර්ග තිබෙනවා. නමුත් සඳුන් ගස තරම් සුවඳවත් අරටුවක් සහිත ගසක් ඔබට හමු වී තිබෙනවාද? ඒ වගේම මේ ලෝකයෙහි ඕනෑ තරම් සිව්පා සතුන් සිටිනවා. නමුත් ගජමුතු සහිත දළ හස්ති රාජයෙක් තරම් ගාම්භීර වෙන සිව්පා සතෙක් ඔබට කියන්නට පුළුවන්ද? ඒ වගේම තමයි මේ ලෝකයෙහි ඕනෑ තරම් විශිෂ්ට විශේෂ මිනිසුන් බිහි වෙනවා. නමුත් අප සැම සාදරයෙන් සරණ ගිය ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් උත්තම ගුණයන්ගෙන් සපිරුණු වෙන මනුෂ්‍ය රත්නයක් ගැන ඔබට කියන්නට පුළුවන්ද? ඒ වගේම මේ ලෝකයෙහි අපට අසන්නට කියවන්නට නොයෙකුත් දේවල් තිබෙනවා. නමුත් සත්‍යයාගේ ජීවිත මේ සසරින් එතෙර කරවන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තරම් වෙන වටින දෙයක් ඔබට මුණ ගැසුනද? ඒ වගේම මේ ලෝකයෙහි අපට විවිධාකාර පිරිස් ආශ්‍රය කරන්නට ලැබෙනවා. නමුත් අප ආදරයෙන් සරණ ගිය ඒ අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නය තරම් උතුම් පිරිසක් ඔබට වෙන මුණ ගැසුනද? ඉතින් අප සැම ආදරයෙන් සරණ ගිය ඒ උතුම් තුනුරුවනට වන්දනා කරමින් අරබණටයි සෝදානම අද දිනේදීත් උතුම් අසිරිමත් දම්සක ධර්මදේශනාමය වැඩසටහන. අද දිනේදී අප කෙරෙහි මහත් කරුණාවෙන් අප සැමට ධර්මයේ දේශනා කිරීම සඳහා වැඩම කොට සිටිනවා දඹදෙනිය මුතුගල අනගාරිකා අසපුවෙහි වැඩවෙසෙන පින්වත් මහනුවර උත්තරා මෑණියන් වහන්සේ. පින්වත් මෑණියන් වහන්ස, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මේ අවස්ථාවේදී මා ඔබ වහන්සේව මෙම වැඩසටහනට පිළිගන්නවා. අප කෙරෙහි මහත් කරුණාවෙන් අප සැමට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය දේශනා කරන සේක්වා. අවසරයි මෑණියන් වහන්ස. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට, සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර හැම දිනාටම තෙරුවන් සරණයි. සැදැහැවත් පින්වත්නි, අද දවසේත් මේ සන්ධ්‍යා කාලේ අපි සූදානම් වෙන්නේ අසිරිමත් දම්සක සදහම් වැඩසටහන තුළින් අපි හැම දිනාම ඉතාමත්ම ආදරයෙන් සරණ ගියපු මේ මහා භද්‍රකල්පේ සිව්වන වතාවට මේ ලෝකයට පහළ වී වදාළ අපගේ එකම ශාස්ත්‍රඥ වහන්සේ වන ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. පින්වතුනි, අපි මේ සරණ ගියපු අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණ ගුණ මේ මහා අහසට උපමා කරන්නට බෑ. සාගර ජලයට ඒ ගුණස්කන්ධය උපමා කරන්නට බෑ. මේ මහා පොළවට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ උපමා කරන්නට බෑ. එතරම් අනන්ත වූ අප්‍රමාණ ගුණස්කන්ධයක් දරාගෙනයි වැඩ සිටියේ අපේ සරණ ගියපු අපගේ භාග්‍යවතුන් වහන්සේ. පින්වතුනි, එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්පයක් පුරාවට බුදුරජාණන් වහන්සේ නමක් විසින් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ දේශනා කරනවා. නමුත් කල්පය අවසන් වෙලා යනවා, ගුණස්කන්ධය අවසන් වෙන්නේ නැහැ. ඒ තරම් අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයක් අපි සරණ ගියපු ඒ තථාගතයන් වහන්සේට තිබුණා. ඉතින් පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපේ සිත පහදවා ගත්තොත් අපේ ජීවිතයට විශාල යහපතක් උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුද්ගලෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තොත් ඒ පුද්ගලයා ඊළඟ ජීවිතයේදී කවදාවත් සතර අපාය උපදින්නේ නැහැ. එනම් ඒ කෙනාගේ ජීවිතයට රැකවරණයක් තියෙනවා. මෙලොවත් රැකවරණයක් තියෙනවා, පරලොවත් රැකවරණයක් තියෙනවා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම, නියමාකාරයෙන් ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම ඔබ හිතන තරම් ලේසි නැහැ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව අපිට වැටහීමක් තියෙන්න ඕනි, අවබෝධයක් තියෙන්න ඕනි. ඉතින් පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මේ පින්වතුන් වගේම ගිහි ජීවිතයක් ගත කරන අතරතුරේදී බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේගේ ගුණ දරාගෙන ඉතාමත්ම අසිරිමත් විදිහට ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියපු බුදුරජාණන් වහන්සේගේ ගිහි උපාසකයෙක් ගැනයි. අද දවසේ මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ අංගුත්තර නිකාය පංචක නිපාතයේ ඇතුළත් වන කාරණ පාලි සූත්‍රය. මොකක්ද නම? කාරණ පාලි සූත්‍රය. පින්වත්නි, කාරණ පාලි කියලා කියන්නේ පුද්ගලයෙකුගේ නම. මේ කාරණ පාලි අරඹයා සිදුවුණු දේශනය කියන අර්ථයෙන් තමයි කාරණ පාලි සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ කාරණ පාලි සූත්‍රය සිද්ධ වෙන ඒ සූත්‍රය දේශනා කරන්නට භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනේ කූටාගාර ශාලාවේ. පින්වත්නි, මේ විශාලා මහනුවර රජකම් කළේ ලිච්ඡවී කියන රාජකුමාරවරු. ඉතින් මේ ලිච්ඡවී කියන රාජකුමාරවරු යටතේ සේවය කරපු කෙනෙක් තමයි මේ කාරණපාලිය කියන බ්‍රාහ්මණයා. මේ පුද්ගලයා බ්‍රාහ්මණික වංශිකයෙක්. ඉතින් දවසක් කාරණපාලී කියන මේ බ්‍රාහ්මණයා ඒ ලිච්ඡවී කුමාරවරුන්ගේ යම්කිසි කටයුත්තක් කරමින් ඉන්න අතරතුරේදී දුරතියාම දකිනවා පිංගියානි කියලා තවත් බ්‍රාහ්මණික වංශික පුද්ගලයෙක් කාරණපාලී ඉන්න තැනට එනවා. ඉතින් ඒ වෙලාවේ පින්වතුනි, කාරණපාලී පිංගියානිගෙන් අහනවා, "බවත් පිංගියානි, මේ මහ දවල් ඔබ මේ කොහේ ඉඳලා දෙන්නේ? කොයි සිටද ඔබ මේ ඉන්නේ?" ඉතින් පින්වතුනි, පිංගියානි කියනවා, "බවත් කාරණපාලි, මම එන්නේ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව මුණ ගැහිලා." කාරණපාලි අහනවා, "පිංගියානි, ඔබ මොකද හිතන්නේ? ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා කෞශල්‍ය ගැන? ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හරි ප්‍රඥාවන්තයි කියලා මම අහලා තියෙනවා." එහෙනම් පින්වත්නි, මේ පින්වතුන්ට තේරෙනවා ඇති මේ කාරණපාලිය කියලා කියන්නේ කවදාවත් බුදුරජාණන් වහන්සේව දැකපු කෙනෙක් නෙමෙයි. ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේව සරණ ගියපු කෙනෙක් නෙමෙයි. ඉතින් මේ වෙලාවේ පිංගියානි කියා සිටිනවා, "කාරණපාලි, මම කවුද? ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා කෞශල්‍ය ගැන කියන්න මම කවුද? ඒ වෙලාවේ පිංගියානි කාරණපාලි කියනවා, භවත් පිංගියානි, ඔබ හරි උදාර විදිහට ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේව ප්‍රශංසා කරනවානි. ඒ වෙලාවේ පිංගියානි කියනවා, කාරණපාලි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ගුණ ප්‍රශංසා කරන්න මට හැකියාවක් නැහැ. මම කවුද ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ගුණ කියන්න? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ ප්‍රශංසා ලැබිය යුත්තන් අතරේ ප්‍රශංසා ලැබෙන කෙනෙක්. දෙවි මිනිසුන් අතරේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක්. එහෙනම් පින්වත්නි, පිංගියානි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන අවබෝධයෙන් සරණ ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේව සරණ ගියපු, බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගියපු, ඒ ආර්ය මහා සංඝරුවන සරණ ගියපු, තෙරුවන් සරණ ගියපු උපාසකයෙක්. ඉතින් මේ වෙලාවේ මේ කාරණපාලි පිංගියානිගෙන් අහනවා, පින්වත් පිංගියානි, ඔබ ඔය තරම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට පැහැදී සිටින්නට, චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා තිබෙන්නට හේතුව මොකක්ද? ඇයි ඔය තරම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නේ? පින්වත්නි, මේ වෙලාවේ මේ පිංගියානි කියන බ්‍රාහ්මණික වංශික පුද්ගලයා තමන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා සිටින්ට හේතුණු කාරණා ඉතාමත්ම අසිරිමත් විදිහට එකින් එක ප්‍රකාශ කරනවා. පින්වත්නි, පිංගියානි කියා සිටිනවා, කාරණපාලි, ඔබ හිතන්ද කෙනෙක් ඉන්නවා, මේ පුද්ගලයා නිතරම අනුභව කරන්නේ රසවත් දේවල්, ප්‍රණීත ආහාර තමයි අනුභව කරන්නේ. ඉතින් මේ ප්‍රණීත ආහාර අනුභව කරන මේ පුද්ගලයා කවදාවත් කැමති වෙයිද නීරස දේවල් අනුභව කරන්න? නැහැ. බවත් කාරණපාලි ආන් ඒ වගේ තමයි, යතෝ යතෝ තස්ස භූතෝ ගෝතමස්ස ධම්මං සුනාති. යම් කිසි කෙනෙක් යම් යම් කාරණයකින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා නම්, කුමක්දේ ධර්මය? යදි සුත්තසු, යදි ගෙයසු, යදි වෙය්‍යා කරනසු, යදි අභූත ධම්මසු. මෙන්න මේ ගෙය්‍ය, වෙය්‍යා කරන අද්භූත ධර්ම කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා නම්, තතෝ තතෝ න අඤ්ඤේ සං පුදු සමනක් බ්‍රාහ්මණප්පවාදම් පිහේති. පින්වත් කාරණපාලි, ඒ ඒ අහපු අහපු කාරණෙන් ඒකේ නා කවදාවත් බාහිර අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුගේ මතවාදයක් අහන්නට ආයේ කැමති වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, මේ කාරණයේදී අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ නවාංග ශාස්ත්‍ර ශාසනය. නවාංග කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අංග 9කින් යුක්තයි. ඒ අංග 9 තමයි සුත්ත, ගෙය්‍ය, වෙය්‍යා කරන, ඉතිවුත්තක, උදාන, ගාථා, ජාතක, අභූත ධම්ම, වේදල්. දැන් අපි බලමු මේ නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා කියන්නේ කුමක්ද කියලා. පළවෙනි කාරණය තමයි සුත්ත. සුත්ත කියලා කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලික සූත්‍ර දේශනා. මේ සූත්‍ර දේශනා තුල ගාථා අඩංගු වෙන්නේ නැහැ. දහම් කාරණා විතරයි තියෙන්නේ. ඊළඟට ගෙය්‍ය. ගෙය්‍ය කියලා කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා, දහම් කාරණා දේශනා කරලා, අවසානයේ ඒ සෑම දහම් කාරණයක්ම කැටි කරලා ගාථාවකින් දේශනා කරනවා. ඒ තමයි ගෙය්‍ය. දැන් මේ පිංගුතුන් අහලා ඇති දජග්ග පිරිත, දජග්ග සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා බියක් තැති ගැනීමක් ඇති වුණු වෙලාවක තෙරුවන් ගුණ සිහි කරන්නට කියලා. ඉතින් මේ දජග්ග සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මුලින් දහම් කාරණා විස්තර කරලා අවසානයේ ගාථා හැටියට දේශනා කරනවා. ඒ තමයි ගෙය්‍ය. ඊළඟට පින්වත්නි, වෙය්‍යා කරන. වෙය්‍යා කරන කියලා කියන්නේ යම් කිසි ධර්ම මාතෘකාවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දැන් මේ පින්වතුන් අහලා ඇති භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි බුද්ධ දේශනාව කුමක්ද? දම්සක් පැවතුම් සූත්‍ර දේශනය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනයේ අවසානයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නේද? ඉමස්මින්ච පන වෙයියා කරනස්මින් බඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස. එහෙනම් මේ දම්සක් පැවතුම් සූත්‍රය කියලා කියන්නේ වෙයියා කරන ධර්මයක්. චතුරාරි සත්‍ය කියන ධර්ම මාතෘකාව යටතේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ නවාංග ශාසූ ශාසනය යටතේ තියෙනවා ගාථා කියලා කොටස. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවක් මුල් කරගෙන, යම්කිසි සිද්ධියක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ධර්ම කාරණා දේශනා කරන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවකින් ඊට අදාළ අවවාදය මිනිසුන්ට දෙනවා. මේ පිංගුතුන් දන්නවා ධම්මපදය. ධම්මපදය කියලා කියන්නේ ගාථා කියන කොටසට අයිති දෙයක්. ඊළඟට පින්වත්නි, උදාන. උදාන කියලා කියන්නේ යම්කිසි ප්‍රසාද සංවේගජනක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ નિરાයාසයෙන් නැගෙන ඉතාමත්ම අසිරිමත් ගාථා. දැන් අපිට එහෙමනම් කුමක් හරි හදිසි අවස්ථාවක් ඇති වුණොත් අපේ මුවෙන් පිට වෙන්නේ මොකද්ද? අයියෝ, අම්මෝ, අප්පෝ, එහෙම නේද? නමුත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රසාද සංවේගජනක අවස්ථාවලදී ඉතාමත්ම අසිරිමත් ගාථා දේශනා කරනවා. ඒ තමයි උදාන. ඊළඟට පින්වත්නි, ඉතිවුත්තක. ඉතිවුත්තක කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කාරණිය වෙන්නේ මේ විදිහටමයි. කියන්නේ ප්‍රත්‍යක්ෂ කරලා, තහවුරු කරලා ධර්මයේ දේශනා කරනවා. දැන් මේ ඉතිවුත්තක කියන කොටසේ අයිති වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබ රාගය දුරු කරන්න. ඔබ රාගය දුරු කළොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා. තථාගතයන් වහන්සේ අපි වෙනුවෙන් ඇප වෙනවා. කියන්නේ ප්‍රත්‍යක්ෂ කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ඉතිවුත්තක. ඊළඟට ජාතක. ජාතක ගැන නම් දන්නවා නේද? බුදුරජාණන් වහන්සේගේ අතීත සිද්ධි ආරම්භයා, ඒ සිද්ධි මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ, ඒ බෝසතාණන් වහන්සේගේ ඒ බෝසත් අවදී සිදුණු සිදුවීම් දේශනා කරනවා. ඒ තමයි ජාතක. ඊළඟට පින්වත්නි, අභූත ධම්ම. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ජීවිතයට පමණක් සීමා වෙන ආශ්චර්යමත් අද්භූත කාරණා, අද්භූත ධම්ම. ඒ වගේම තමයි වේදල්ල. වේදල්ල කියලා කියන්නේ ධර්ම සාකච්ඡා. ඇතැම් අවස්ථාවල රහතන් වහන්සේලා අතර ධර්ම සාකච්ඡා ඇති වෙනවා. එමත් නැත්නම් තථාගතයන් වහන්සේත් එක්ක ඒ රහතන් වහන්සේලා ධර්මීය සාකච්ඡා කරනවා. එමත් නැත්නම් තථාගතයන් වහන්සේ 이르දීන් තවත් තථාගතයන් වහන්සේ නමකගේ ශරීරයක් මවලා ප්‍රශ්නෝත්තර අහනවා. හරි අසිරිමත්. ඉතින් මෙන්න මේක තමයි පින්වත්නි නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා කියන්නේ. ඉතින් පින්වතුනි, කෙනෙක් මේ නවාංග ශාස්ත්‍රු ශාසනය નિયමාකාරයෙන් ශ්‍රවණය කළොත් එයා කවදාවත් වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණික අන්‍යාගමික කෙනෙකුගේ ධර්මයක් අහන්න කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ සසර දුකින් නිදහස් වෙන පිරිසුදු නිර්මල ධර්මය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්දී මොන හේතුවක් නිසානම් අන්‍යාගමික කෙනෙකුගේ ධර්මයක් ශ්‍රවණය කරන්න උවමනා වෙයිද? එහෙනම් පින්වතුනි, ශ්‍රාවකයෙකුගේ හිතේ ඇතිවෙන අසීරිමත් පෙරලියක් මේක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ විශාලා මහනුවරම හිටියා සීහ කියලා සෙන්පතිවරේ. මේ සීහ කියලා කියන්නේ ලිච්ඡවී කුමාරවරු යටතේ රාජ්‍ය සභාවේ වැඩ කරපු කෙනෙක්. ඉතින් මේ සීහට මෙයා නිගණ්ඨනාද කියන අන්‍යාගමික ශාස්ත්‍රූවරයෙකුගේ ප්‍රසිද්ධ ශ්‍රාවකේ. මේ සීහ නිතර මේ ලිච්ඡවී කුමාරවරුන්ගේ රාජ සභාවට යනකොට මේ කෙනාට මේ සීහට නිතර අහන්න ලැබෙනවා ලිච්ඡවී කුමාරවරු බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා වෙනවා. ඉතින් සීහට හරි ආසයි බුදුරජාණන් වහන්සේව දකින්න, ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න. සීහ ගිහිලා නිගණ්ඨනාද පුත්‍රගෙන් ඇහුවාම නිගණ්ඨනාද පුත්‍ර කියනවා, "හා හා, යන්න එපා. ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ හැම වෙලෙම මේක කරන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා. අකිරියවාදී. ක්‍රියාව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා සීහ ඔබ යන්නේ පාශමන ගෞතමයන් හම්බ වෙන්න. පින්වත්නි, ඒත් එක්කම සීහගේ හිතේ තිබුණු ආසාව, බුදුරජාණන් වහන්සේව දකින්න තිබුණු ආසාව දුරු වෙනවා. ආයමත් ඊළඟ දවසේ රාජසභාවට යනකොට ලිච්ඡවි කුමාරවරු බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා වෙනවා. නැවතත් සීහට ආස හිතෙනවා භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්නට යන්න. මේ විදිහට පින්වතුනි, අවස්ථා තුනකදී සීහට බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න තිබුණු අවස්ථාව මගහැරුණා. තුන්වෙනි අවස්ථාවේදී සීහ හිතුවා, නෑ මම භාග්‍යතුන් වහන්සේව මුණගැහෙන්න යනවා. හැබැයි මම මේ අවස්ථාවේ යන්නේ නිගණ්ඨනාත පුත්තට කියලා නෙමෙයි. ඒ කිව්වොත් නෑ යන්න දෙන්නේ නැත්තේ. ඒ නිසා මං කියන්නේ නෑ. ඉතින් මේ සීහ භාග්‍යතුන් වහන්සේව මුණගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ නිතරම මේ හැම දෙයකටම එපා කියන කෙනෙක්ද? අකිරියවාදී කෙනෙක්ද? පින්වතුනි, මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේ මේ සීහගේ හදවතට කතා කළා. සීහගේ බුද්ධිය, ප්‍රඥාව ඉස්මතු කළා. සීහ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒ මොහොතේ පටන් සීහ අර නිගණ්ඨනාත පුත්තගේ ඒ සියලු මතවාද ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්ත තථාගතයන් වහන්සේටත් සීහටත් බැන වැදිමින් විශාලා මහනුවර ඒ හැම දෙනාටම කියා සිටියා. නමුත් සීහ සේනාපතිගේ ඒ තෙරුවන් කෙරෙහි ඇතිවුණු පැහැදීම වෙනස් වුණේ නැහැ. බලන්න පින්වත්නි, ශ්‍රාවකයෙකුගේ හිතේ ඇතිවෙන අසිරිමත් දෙයක්, හරියට අර ප්‍රණීත දෙයක් අනුභව කළාට පස්සේ නීරස දෙයකට අනුභව කරන්නට ආයේ කවදාවත් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට පින්වත්නි, මේ පිංගියානි කාර්ණපාලීට කියා සිටිනවා, ඇයි මං තථාගතයන් වහන්සේ කිරී පැහැදිලා සිටින්නේ? දෙවෙනි කාරණය පිංගියානි කියා සිටිනවා, කාර්ණපාලි, ඔබ සිතන්ද බොහෝ කාලයක් බඩගින්නේ හරි වෙහෙසටපත් වෙලා කුසගින්නෙන් බොහෝ දුර්වල වෙච්ච කෙනෙක් ඉන්නවා. මේ බඩගින්නෙන් දුර්වල වෙච්ච කෙනාට මීවදයක් ලැබෙනවා. මීවදය කියන්නේ ප්‍රණීත දෙයක්. ඉතින් පිංගියානි කියනවා, මේ බඩගින්නේ හිටපු කෙනාට මේ මීවදේ ලැබුණට පස්සේ මේ මීවදේ කොතනින් අනුභව කරත් ලැබෙන්නේ අතෘප්තිකර මියුරු රසයක්මයි. ආන් ඒ වගේ තමයි, යතෝ යතෝ තස්ස භූතෝ ගෝතමස්ස ධම්මං සුනාති, යම් යම් කාරණියකින් බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් තතෝ තතෝ ලබතේව අත්තමන, ඒ ඒ කාරණයෙන් හිතේ පැහැදීම ඇති වෙනවා. ලබති චේතසෝ පසාදං, මේ සිතේ පැහැදීම ඇති වෙනවා ඒ අහන අහන කාරණේ. පින්වත්නි, එහෙනම් අපේ සිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වෙන්නේ කුමක් මුල් කරගෙනද? ධර්මශ්‍රවණය මුල් කරගෙන. කුමක්ද ඒ ධර්මය? නවාංග ශාස්ත්‍රු ශාසනය. අංග 9කින් යුක්ත ඒ ශාස්ත්‍රු ශාසනය ශ්‍රවණය කළොත් තමයි නියමාකාරයෙන් ඔබේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ. පින්වත්නි, මේ පැහැදීම නියමාකාරයෙන් අපේ හදවත් තුළ ඇති වුණොත් මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒ පැහැදීම වෙනස් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා ඒක හරියට මේ පොළව යටට ගැඹුරට වලක් හරලා ඉන්ද්‍රකීලයක් හිටවනවා. ඉන්ද්‍රකීලයක් කියන්නේ ගල් කණුව. මේ ගල් කණුව පෘථුවියේ හිටවුවට පස්සේ සතර දිසාවෙන් හුලං හැමුවත් ගල් කණුව හෙලවෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ඒ ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? ඒ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ මොකක්ද? ඒ ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨ පිරිසක්ද කියන ප්‍රසාදයේ හිතේ ඇති වුණාම මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඒ ප්‍රසාදය වෙනස් කරන්නට බෑ. ඒ සිතේ ඇතිවෙච්ච පැහැදීම වෙනස් කරන්නට බෑ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලේ සැවැත්නුවරම එක්තරා පුද්ගලයෙක් හිටියා, තරුණයෙක් හිටියා. එයාගේ නම තමයි සූරම් බට්ට. ටිකක් අමුතු නම් නේද? කාරණපාලි, පිංගියානි. දැන් මේ කෙනාගේ නම මොකද්ද? සූරම් බට්ට. මේ සූරම් බට්ට කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක් නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ සූරම්බට්ටට තෙරුවන් කෙරෙහි අචල පැහැදීමක් ඇති කරගන්නට පුළුවන්. තෙරුවන් කෙරෙහි අචල පැහැදීමක් ඇති වුණොත් ඒ කෙනාව හඳුන්වනවා සෝතාපන්න ශ්‍රාවකයා කියලා. සෝතාපන්න ශ්‍රාවකයා කවදාවත් සතර අපායේ වැටෙන්නේ නැහැ. සතර අපාය යන්නේ නැහැ කවදාවත්. උපරිම අවම වශයෙන් යා ඉපදෙන්නේ ආත්ම භව 7යි. ඉතින් මේ සූරම්බට්ටට සෝවාන් වෙන්න වාසනාව තියෙනවා කියලා දැනගෙන භාග්‍යතුන් වහන්සේ එදා පිණ්ඩපාතේ වැඩියේ සූරම්බට්ටගේ නිවසට. ඉතින් සූරම්බට්ට බුදුරජාණන් වහන්සේව නිවසට වැඩමවලා දානි පූජා කරා. දානි පූජා කරාට පස්සේ තථාගතයන් වහන්සේ සූරම්බට්ටට ධර්මීය දේශනා කළා. ඒ ශ්‍රවණය කරපු ධර්මය අහලා ඒ මොහොතේම සූරම්බට්ටගේ හිතේ ඉන්ද්‍රකීලයක් වගේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් පිහිටියා. ධර්මීය කෙරෙහි නොසෙල් වෙන පැහැදීමක් පිහිටියා. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල් වෙන පැහැදීමක් පිහිටියා. තෙරුවන් සරණ ගියපු සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා නැවතත් ජේතවනාරාමයට වැඩියා. මෙන්න මේ සිදුවුණු සිදුවීම දැක්කා මේ ලෝකේ අපි සසර දුකෙන් නිදහස් වෙනවා දකින්ට අකමැති මේ ලෝකේ මේ කාම ලෝකයට අධිපති කෙනා කවුරු වෙන්නදද? මාරයා. මාරයා දැක්කා මේ සිද්ධිය. දැකලා මාරයාට හිතුණා බෑ, සූරම්බට්ටට මගෙන් ගැලවෙන්න දෙන්න බෑ. නැවතත් මගේ ග්‍රහණයට මං සූරම්බට්ටව ගන්න ඕනි. මෙහෙම හිතලා හරි පුදුම දෙයක් කළා. බුදුරජාණන් වහන්සේගේ 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වුණු බුද්ධ කාය මේ මාරයා මවා ගත්තා. මවාගෙන පාත්‍ර සිවුරු දරාගෙන සූරම්බට්ටගේ ගෙදරට ගියා. දැන් කිසි කෙනෙක්ට හොයන්න බෑ මේ කවුද කියලා. හැමෝම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියලා. ඉතින් මේ මාරයා සූරම්බට්ටගේ නිවසට ගියාට පස්සේ සූරම්බට්ටට හරි පුදුමයි. එයි දැන් මොහොතකට කලින් තමයි දානේ වළඳලා තථාගතයන් වහන්සේ වැඩියේ. ඉතින් මේ වෙලාවේ සූරම්බට්ට කල්පනා කරා, භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ නිකරුණේ ගමන් බිමන් යන අය නෙමෙයි. එහෙනම් මොකක් හරි හේතුවක් නිසා තමයි තථාගතයන් වහන්සේ මගේ නිවසට නා ආපහු වැඩියේ. ඉතින් සූරම්බට්ට අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ ඇයි මගේ නිවසට ආපහු වැඩියේ? දැන් මේ කතා කරන්නේ කවුද? මාරයා. මාරයා කියනවා සූරම්බට්ට, මම දෙයක් වැරදියට ඔබට කිව්වා. ඒක හරි ගස්සලා යන්නයි මං මේ ආවේ. මම ඔබට කිව්වා මේ සියලුම සංස්කාරයෝ, මේ සකස්සුණු හැම දෙයක්ම අනිත්‍යයි කියලා. සකස්සුණු සියලු දෙයක්ම දුකයි කියලා මං ඔබට කිව්වා. මේ සකස්සුණු හැම දෙයක්ම සියලු සංස්කාරයෝ අනාත්මයි. තමන්ගේ වසඟේ පවත්වා ගන්නට බැහැ කියලා මං ඔබට කිව්වා. නමුත් සූරම්බට්ට ඒක එහෙම නෙමෙයි. සියලු සංස්කාරයෝ අනුත්‍ය නැහැ. සමහර දේවල් තියෙනවා ඒවා නිත්‍යයි. සියලු දේම දුක් නැහැ. සමහර දේවල් තියෙනවා ඒවා සැපයි. මේ ලෝකේ තියෙන හැම දේම අනාත්ම නැහැ. සමහර දේවල් තියෙනවා අපේ වසඟේ පවත්වා ගන්න පුළුවන් දේවල්. මේ විදිහට පින්වත්නි, මේ මාරයා සූරම්බට්ටගේ හිතේ ඇති වෙලා තිබුණු මේ පැහැදීම වෙනස් කරන්න විශාල උත්සාහයක් දරුවා. ඒ වෙලාවේ සූරම්බට්ට කල්පනා කළා, දැන් මෙයාගේ ප්‍රඥාව අවදි වෙලා තියෙන්නේ. සූරම්බට්ට කල්පනා කරා, මේනම් තථාගතයන් වහන්සේගේ ධර්මය නෙමෙයි. මේනම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. එකත් එකටම මගේ ශ්‍රද්ධාව වෙනස් කරන්න මේ ඇවිල්ලා ඉන්නේ මාරයා. සූරම්බට්ට කියනවා, මම දන්නවා ඔබ කවුද කියලා. මාරයා අහනවා, කවුද මම? ඔබ තමයි මාරයා. ඊට පස්සේ සූරම්බට්ට කියනවා, මාරය ඕම නෙමෙයි. ඔය වගේ මාරයෝ 100ක් ආවත් තෙරුවන් කෙරෙහි මගේ හිතේ ඇති වෙලා තියෙන පැහැදීම වෙනස් කරන්න බෑ. ඕම නෙමෙයි, ඔබ වගේ මාරයන් 1000ක් ආවත් මගේ හිතේ ඇති වෙලා තියෙන පැහැදීම වෙනස් කරන්න බෑ. ඒ නිසා මාරය, ඔබ මෙතනින් නැතුව, මගේ දෑස් දෙකට පෙනෙන්නේ නැතුව මෙතනින් යන්න කියලා ඇඟිලි දෙක ඔසවලා අසුරක් ගැහුවා. ඒ මොහොතේ පින්වත්නි, මාරයාට එතන ඉන්න බැරි වුණා. මාරයා අතුරුදහන් වුණා. බලන්න, ගිහි ශ්‍රාවකයෙකුගේ පෞරුෂත්වය. කුමකින්ද මේ පෞරුෂත්වය ඇති වුණේ? බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණේ. එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. අපේ මුළු ජීවිතම පරිවර්තනය කරන්න පුළුවන් ධර්ම ශ්‍රවණේ. ඉතින් පින්වත්නි, සූරම් බටේ මොහොතේ භාග්‍යතුන් වහන්සේව හමු වෙන්න සැවැත් නුවර ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේට මේ මුළු සිද්ධියම කියා සිටියා. මගේ ශ්‍රද්ධාව වෙනස් කරන්නට මාර්යා ආපු වග සූරම් බට කියා සිටියා. පින්වත්නි, ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට. පින්වත් මහණෙනි, ඔබට පේනවද මේ සූරම් බට? මේ සූරම් බට තමයි මගේ ශාසනේ ගිහි උපාසකවරු අතර අචල ප්‍රසාදයක් තියෙන, නොසෙල් වෙන පැහැදීමක් තියෙන ශ්‍රාවකයන් අතර අග්‍ර වෙන්නේ. එහෙනම් මේ සූරම් බට කියලා කියන්නේ ගිහි උපාසකයන් අතර අගතනතුරු ලැබපු කෙනෙක්. කුමකටද? අචල ශ්‍රද්ධාවක්, අචල ප්‍රසාදයක් තිබුණු ගිහි උපාසකවරු අතර අග්‍රස්ථානය ලැබුවේ සූරම් බට. එහෙනම් පින්වත්නි, මේ ශ්‍රද්ධාව හිතේ ඇති කරගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතයට විශාල රැකවන්නයක්. මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඒ පැහැදීම වෙනස් කරන්න බෑ. නමුත් පින්වත්නි, අපි මේ ශ්‍රද්ධාව නියමාකාරයෙන් අපේ හිත්වල ඇති කරගෙන තිබුණේ නැත්නම් එක වචනයකට අපේ පැහැදීම වෙනස් කරන්න පුළුවන්. එක කරුණකට, එක සිදුවීමකට අපේ හිතේ තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම වෙනස් කරන්නට පුළුවන්. ඒ නිසා ධර්මීය ශ්‍රවණය කරලා ධර්මීය තිලින් බුදුරජාණන් වහන්සේව අපි දකින්න ඕනි. භාග්‍යතුන් වහන්සේව හඳුනා ගන්නට ඕනි. දැන් මේ කාරණා කියන්නේ කවුද? මතකද? මේ කාරණා කියන්නේ පිංගියානි. කාටද කියන්නේ? කාරණපාලිය කියන බ්‍රාහ්මණයාට. භාග්‍යතුන් වහන්සේ තුළ තිබුණු ආශ්චර්යමත් කාරණා තමයි මේ පිංගියානියකින් එක පවසා සිටින්නේ. ඊළඟට පිංගියානි කියනවා, පින්වත් කාරණපාලි, ඔබ දැකලා තියෙනවාද සඳුන් ගැට? මේ රත් හඳුන් වේවා, සුදු හඳුන් වේවා, සඳුන් ගැටයක මුලින් සුවඳ බැලුවත්, මැදින් සුවඳ බැලුවත්, අගින් සුවඳ බැලුවත් එන්නේ අතෘප්තිකර මියුරු සුවඳක්මයි. ඉතාමත්ම මිහිරි සුවඳක්මයි සඳුන් ගැටෙන් එන්නේ. පින්වත් කාරණපාලි, යතෝ යතෝ තස්ස භූතෝ ගෝතමස්ස ධම්මං සුනාති. යම් යම් කාරණෙන් ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මීය ශ්‍රවණය කරනවා නම් තතෝ තතෝ අධිගච්ඡති පාමුජ්ජං. ඒ අහන අහන කාරණෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ඒ ධර්මයේ කෙරෙහි ප්‍රීති ප්‍රමුදිත බවක්මයි හිතේ ඇති වෙන්නේ. අධිගච්ඡති සෝමනස්සං, සිතේ සතුටක්මයි ඇති වෙන්නේ. කුමක් ශ්‍රවණය කරාමද? ධර්මීය ශ්‍රවණය කරාම. පින්වත්නි, එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ශ්‍රවණය කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කවදාවත් දුකින් ඉදීද? මුහුණ දුකටපත් කරගෙන අඬ අඬ ඉදීද? කඳුළු සලසලා ඉදීද? නැහැ. මේ ලෝකයේ වඩාත්ම සතුටින් ඉන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට. තථාගතයන් වහන්සේගේ ධර්මය තුලින් අපේ ජීවිතය ඇත්ත කියලා දෙනවා. මේ ජීවිතයේ තියෙන දුක් සහිත බව තථාගතයන් වහන්සේ අපිට දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ යථා ස්වභාවය අපිට දේශනා කරන්නේ කඳුළු වගුරුව වගුරුවයින්ට නෙමෙයි. මේ සසරෙන් නිදහස් වීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා. ජීවිතයේ ඇත්ත දකින්න දකින්න, ජීවිතයේ ඇත්ත අහන්න අහන්න සිතේ මහා ප්‍රමුදිත බවක්, ප්‍රබෝධයක්, සතුටක් ඇති වෙනවා. මේ පින්වතුන් දන්නවා නකුල පිතා ගැන. නකුල මාතා, නකුල පිතා. ඉතාමත්ම සතුටින් ගිහි ජීවිතයක් ගත කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක යුගල. ඉතින් මේ නකුල පිතා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් ධර්මීය ශ්‍රවණය කරනවා. ධර්මීය ශ්‍රවණය කරලා මහත් ප්‍රීතියකට, උද්දාමයකට පත් වෙනවා. ඉන්පසුව නකුල පිතා සාරිපුත්ත මහරහතන් වහන්සේ හමුවට යනවා. දුර තියාම නකුල පිතා එනවා දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පවසා සිටිනවා, නකුල පිතා, අද නම් ඔබේ ඉඳුරන් හරි ප්‍රසන්නයි, බබලනවා, ඒක ආන්තයෙන් මදනං බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැමැති අමුෘතයෙන් ඔබ අභිෂේක ලබල ඇති. එවෙලාවෙන අකුල පිතා කියනවා, ස්වාමීනී සාරිපුත්තයන් වහන්ස, ඒක නොවී කොහොමද? මම මේ එන්නේ තථාගතයන් වහන්සේව මුණ ගැහිලා. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන් මාව අභිෂේක ලැබුවා. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය නැමැති අමුෘතයෙන් මම අභිෂේක ලැබුවා. එහෙනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ සිත විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ. හිතේ ප්‍රමුදිතභාවය අපේ මේ ඉඳුරන්ගෙන් ප්‍රකට වෙනවා. අපේ මේ ඉන්ද්‍රියන් ප්‍රසන්න වෙනවා. ඇයි? අපි හිතේ සතුටින්, හිතේ පැහැදීමෙන් ප්‍රමුදිත බවකින් ඉන්නකොට ඒ සිතේ ඇතිවෙන පැහැදීම, ඒ සිතේ ඇතිවෙන සතුට අපේ මේ බාහිර ඉරියව් වලින් ඉස්මතු වෙනවා, පේනවා. එනිසා පින්වතුනි, ධර්මයේ ශ්‍රවණය කරන නියමාකාරයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වෙලා තිබෙන ශ්‍රාවකයා කවදාවත් දකින්ද අප්‍රසන්න කෙනෙක් නෙමෙයි. ඒ ශ්‍රාවකයා ගිහි ශ්‍රාවකයෙක් හෝ පැවිදි ශ්‍රාවකයෙක් හෝ ඉන්ද්‍රියන් ප්‍රසන්නයි. ඒකට හේතුව තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ප්‍රීති ප්‍රමුදිත බවක් ඒ සිතේ ඇති වෙලා තියෙනවා. සිතේ සතුටක් ඇති වෙලා තියෙනවා. එනිසා පින්වතුනි, මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි මේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ඉලක්ක කරගෙන. එහෙම නැතුව අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට, ධර්මයේ හැසිරෙනකොට අනිකුත් ලෞකික අපේක්ෂා තියාගෙන අපි ධර්මයේ ශ්‍රවණය කරොත් නියමාකාරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට අපිට ලැබෙන්නේ නැහැ. නියමාකාරයෙන් ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් අපේ හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ සසර දුකෙන් නිදහස් වීම පිණිස මට මේ ධර්මයේ උපකාර වේවා කියන අදහසින්. ඊළඟට පින්වත්නි, මේ පිංගියානි කාරණපාලී කියන මේ බ්‍රාහ්මණයාට කියා සිටිනවා, පින්වත් කාරණපාලී, ඉතාමත්ම දුකටපත් වෙච්ච, බොහෝ ගිලන් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. මාරාන්තික ලෙඩකින් ගිලන් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා ඉතාමත්ම දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ ඒ වෛද්‍යවරයා එක වෛද්‍ය ප්‍රතිකාරයෙන්ම මේ ගිලන් වෙච්ච පුද්ගලයාව සුවපත් කරනවා. පින්වත් කාරණපාලි ආන්ය වගේ තමයි. යතෝ යතෝ තස්ස බොහෝතෝ ගෝතමස්ස ධම්මං සුනාති. යම් යම් කාරණයකින් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ ඒ කාරණෙන් ඒ කෙනාගේ සිතේ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස කියන මේ සියලුම දුක් ප්‍රහාණය වෙලා යනවා. කුමකින්ද? ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින්. ඒක උපමා කළේ මොකටද? කාරණපාලීට පිංගියානියක උපමා කළේ ඉතාමත්ම රෝගී වුණ ගිලන් වෙච්ච දුර්වල පුද්ගලයෙක්ව දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගෙනිච්චට පස්සේ ඒ දක්ෂ වෛද්‍යවරයා මේ ගිලන් වුණු පුද්ගලයාව එක බෙහෙතෙන්ම සුවපත් කරනවා. ආන් ඒ වගේ තමයි ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාස වලින් දුකටපත් වෙච්ච කෙනාව බුදුරජාණන් වහන්සේ නැමැති වෛද්‍යවරයාගෙන් ඒ උතුම් ධර්මීය ශ්‍රවණය කරාම ඒ සියලුම දුක් නැති වෙලා යනවා, ප්‍රහාණය වෙලා යනවා. පින්වතුනි, එහෙනම් අපේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයකටම, හැම දුකකටම විසඳුම තියෙන්නේ කා ළඟද? බුදුරජාණන් වහන්සේ ළඟ. ඒ බුදුරජාණන් වහන්සේ දැන් අපිට ජීවමානව දකින්නට නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවමඩලින් අපිට මේ ධර්මයේ දැන් ශ්‍රවණය කරන්න තරම් අපිට වාසනාවක් නැහැ. නමුත් අපි ඒ තරම් අවාසනාවන්ත නැහැ. අපි හැම දෙනාටම තවමත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, ඒ ස්වාක්ඛාත වූ සම්දිට්ඨික වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට වාසනාව තියෙනවා. ඒ වාසනාව අපි හැම දෙනාටම තාම අපිට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, අපේ ජීවිතයේ තියෙන සියලුම ශෝක වැළපීම් දුක් දොම්නස් දුරු කරලා සම්පූර්ණයෙන්ම මේ ජීවිතයේ දුකෙන් නිදහස් කරවන්නට අපි ශ්‍රී සද්ධර්මයමයි ශ්‍රවණය කළ යුත්තේ. පින්වත්නි, මුණ්ඩරාජ කියලා රජ කෙනෙක් හිටියා. මේ මුණ්ඩරාජ කියන රජතුමාට භද්‍රා කියලා හරි ලස්සන බිරිඳක් හිටියා. මේ භද්‍රා කියන බිරිඳ ඉතාමත්ම හදිස්සියේ තරුණ කාලෙම මරණයට පත් වුණා. ඉතින් මුණ්ඩ රාජ රජතුමා භද්‍රා දේවියට හරි ආදරේ. ඒ රූපයට හරි කැමති. ඒ නිසා මුණ්ඩ රාජ රජතුමා භද්‍රා දේවියගේ ශරීරය බෙහෙත්තරුවක ගිල්වලා කල්පවතින්න බෙහෙත්තරුවක ගිල්වලා තියාගෙන හැමදාම භද්‍රා කුමරියගේ භද්‍රා දේවියගේ ඒ ශරීරය දිහා බල බල අඬනවා, ශෝක කරනවා. කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, අඳින්නේ පළඳින්නෙත් නැහැ, රාජ්‍ය පාලනය කටයුතු කරන්නෙත් නැහැ. ඉතින් ඒ වෙලාවේ මේ කාරණය මේ මුණ්ඩ රාජ රජතුමාට ඉතාමත්ම සමීප එක්තරා ඇමතියෙක් දකිනවා. මේ ඇමතිවරයා ඒ දවස්වල ඒ මුණ්ඩ රාජ රජතුමා රජකම් කරපු රාජ්‍යයේ හිටපු නාරද කියන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා නාරද මහරහතන් වහන්සේට මේ සිද්ධිය පවසා සිටිනවා. ඒ වෙලාවේ නාරද මහරහතන් වහන්සේ වදාරනවා, එහෙනම් මුණ්ඩ රාජ රජතුමාව එක්කන් ඉන්න, මං රජතුමාව සුවපත් කරන්නම් කියලා. ඉතින් මේ අමාත්‍යවරයා මුණ්ඩ රාජ රජතුමාව නාරද මහරහතන් වහන්සේ ළඟට එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා නාරද මහරහතන් වහන්සේට කතා කරන්නට සැලැස්සුවා. ඒ වෙලාවේ පින්වත්නි, නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රාජ රජතුමාගේ සිතේ තිබුණු ඒ සියලුම ශෝකය, වැළපීම, දුක් දොම්නස්, සුසුම් හෙලීම්, උපායාස, මේ සියලු දුක් නැති කරලා දාන ධර්මයක් දේශනා කළා. නාරද මහරහතන් වහන්සේ දේශනා කරනවා, පින්වත් රජතුමනි, මේ ලෝකේ අපිට ලබන්නට බැරි කාරණා තියෙනවා. ඒ තමයි මේ ලෝකේ යම්කිසි කෙනෙක්ට අනේ මං මරණයට පත් වෙන්න එපා කියලා කවදාවත් ලබන්නට බෑ. මේ ලෝකේ කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ට, කිසිම දෙවියෙක්ට, කිසිම බ්‍රහ්මයෙක්ට, කිසිම මාරයෙකුට ලබන්නට බෑ. අනේ මං මරණයට පත් වෙන්නට එපා කියලා. පින්වත් රජතුමනි, මේ ලෝකේ කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට ලබන්නට බෑ. අනේ මම නම් වයසට යන්න එපා. පින්වත් රජතුමනි, මේ ලෝකේ කිසිම කෙනෙකුට ලබන්නට බෑ. අනේ මම නම් ලෙඩ වෙන්න එපා කියලා. ඒක ලෝකේ ධර්මතාවයක්. පින්වත් රජතුමනි, මේ ලෝකේ කිසිම කෙනෙකුට ලබන්නට බෑ. අනේ මම නම් ෂය වෙලා යන්න එපා, වෙනසින් යන්නට එපා කියලා. මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට ලබන්නට බෑ. මේක ලෝකයේ තියෙන ධර්මතාවයක්. ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම කියන කාරණා පින්වත්නි, මේ ලෝකේ හැම දිනාටම පොදු දෙයක්. ඉතින් මේ පොදු ධර්මතාවය අවබෝධ කරගන්න, වටහා ගන්නට තරම් ප්‍රඥාවක් ඒ වෙනකොට මුණ්ඩ රාජ රජතුමාට තිබුණේ නැහැ. ඇයි ඒ? මුණ්ඩ රාජ රජතුමා ඒ වෙලාවේ තමන්ගේ සිත ඒ භද්‍රා කුමරිය වෙනුවෙන් මුළු සිතම යොදවාගෙන ඒ භද්‍රා කුමරිය නැතිවීමේ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකින් ඉතාමත්ම දුකටපත් වෙලා හිටියේ. ඉතින් නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රාජ රජතුමාට මේ විදිහට ධර්මයේ දේශනා කරනකොට මුණ්ඩ රාජ රජතුමාගේ ප්‍රඥාව ඉස්මතු වුණා. මුණ්ඩ රාජ රජතුමාට තේරුණා, එහෙනම් මම භද්‍රා කුමරිය වෙනුවෙන් මේ හැඬීම, මේ වැළපීම මට ගැළපෙන්නේ නැහැ. නාරද මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා මුණ්ඩ රාජ රජතුමා නැවතත් තමන්ගේ රජමාලිගයට ගිහිල්ලා සේවකීන්ට කතා කරලා කියනවා, භද්‍රා කුමරියගේ ශරීරය දවල ස්තූපයක් කරවන්න. අපි නැවතත් හොඳට ඇඳලා පැළඳලා කාලා බීලා රාජ්‍ය කරමු. පින්වත්නි, ඒ වගේ තීරණයකට මුණ්ඩ රාජ රජතුමා ගියේ මරුණු කෙනෙක් වෙනුවෙන්. අපි කොයිතරම් ශෝක කළත්, අපි කොයිතරම් වැළපුණත් මරණයට පත් වෙච්ච කෙනා ආපහු අපි කරා එන්නේ නැහැ. ඒක ලැබිය නොහැකි දෙයක්. එහෙනම් පින්වත්නි, බුද්ධිමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ගැළපෙන දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි පිංගියානි කියා සිටියේ කාරණපාලීට, පින්වත් කාරණපාලී, මේ ලෝකේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා නම්, ඒ ශ්‍රවණය කරන ඒ ධර්මකාරණා තුළින් ඒ කෙනාගේ සෝක වැලපීම් දුක් දොම්නස් උපායාස සුසුම් හෙලීම් මේ සියල්ලම දුරින්ම දුරු වෙලා යනවා. දැන් මේ පින්වතුන්ට මතකද අපි කාරණා කීයක් කතා කළාද මේ වෙනකොට? අපි කාරණා මේ වෙනකොට හතරක් කතා කළා. මුලින්ම අපි කතා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා කවදාවත් අන්‍යාගමික කෙනෙකුගේ ධර්මයක් අහන්න කැමති වෙන්නේ නැහැ. ඊළඟට අපි ශ්‍රවණය කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා හිතේ පැහැදීම ඇති කරගන්නවා, හිතේ සතුට ඇති කරගන්නවා, හිතේ ප්‍රසාදය ඇති කරගන්නවා. තුන්වෙනි කාරණේ අපි කතා කළා ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා සිතේ ප්‍රමුදිත භාවය, ප්‍රබෝධමත් භාවය, සිතේ සතුට ඇති කරගන්නවා කියලා. ඊළඟට අවසානයේ අපි හතරවෙනි කාරණේ ගැන කතා කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා සියලු ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාස වලින් නිදහස් වෙනවා. ඊළඟට පින්වත්නි පිංගියානි කාරණපාලීට කියා සිටිනවා, පින්වත් කාරණපාලී, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා මේ වගේ. ඒ තමයි ඔබ හිතන්න ලස්සන වැලි තලා තියෙන, සිසිල් දිය තියෙන, ඉතාමත්ම පිරිසුදු ජලය තියෙන පැන් පොකුණක් තියෙනවා. මේ පැන් පොකුණ ළඟට එනවා බොහෝ දුර ගමනක් ගියපු, ක්ලාන්ත වුණු, පිපාසයෙන් බොහෝ පීඩාවට පත් වුණු එක්තරා පුද්ගලයෙක්. ඉතින් මේ පුද්ගලයා මේ පැන් පොකුණ ළඟට ඇවිල්ලා මේ පැන් පොකුණට බැහැලා කැමැති කැමැති ආකාරයෙන් පැන් වළඳනවා. කැමැති කැමැති ආකාරයෙන් මේ පැන් වළඳලා පැන් පහසු වෙනවා. පින්වත් කාරණපාලි ආන්ය වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා මේ සිතේ ඇති වෙලා තියෙන රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා සිතේ ඇති වෙලා තියෙන විඩාව සංසිඳුවා ගන්නවා, ඒ වෙහෙස සංසිඳුවා ගන්නවා කියලා පිංගියානි කාරණපාලිට කියා සිටියා. පිනතුනි මෙන්න මේ ආකාරයෙන් පිංගියානි එකින් එක කාරණා කාරණපාලිට කියා සිටිනකොට කාරණපාලිගේ සිත උද්දාමයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ වෙලාවේ කාරණපාලි බ්‍රාහ්මණයා තමන් හිටපු තැනින් නැගිටිනවා. නැගිටලා තමන් පොරවගෙන හිටපු උත්තර සාටකය ඒකාංශ කරගෙන දකුණු දණහිස බිම තියා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාවට හැරිලා දෑත් එකතු කරලා උදානයක් කියා සිටිනවා. ඒ උදානය තමයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා උදානයක් ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ පිංගියානි කාරණපාලි පිංගියානියට කියනවා, පින්වත් පිංගියානි හරි ආශ්චර්යයි, හරි අද්භූතයි. පිංගියානි ඔබ මේ කියා සිටපු ධර්මය මේ යටට හරවල තිබ්බ දෙයක් උඩුකුරු කරලා පෙන්නවා වගේ, ඒ වගේම වහල තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ. ඒකාන්තයෙන්ම පින්වත් පිංගියානි අද පටන් මම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක් හැටියට දරා ගන්නාසේක්වා කියලා මේ කාරණපාලි තෙරුවන් සරණ යනවා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ ශ්‍රවණය කරලා කාරණපාලි කියන මේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේව සරණ යන්නට තරම් වාසනාවක් තිබ්බා. බලන්න කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන වටිනාකම. පිංගියානි කාරණපාලීට කල්යාණ මිත්‍රෙක් වුණා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් කාරණපාලීට බුදුරජාණන් වහන්සේ ගැන අහන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්නට ලැබිලා තථාගතයන් වහන්සේව සරණ යන්නට මේ කාරණපාලීට වාසනාව තිබ්බා. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාමත් මේ මොහොතේ මේ සන්ධ්‍යා කාලේ මේ උතුම් සූත්‍ර දේශනේ ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිම තමන්ගේ සිතේ පැහැදීම ඇති කරගන්න, ශ්‍රී සද්ධර්මයේ කෙරෙහිම තමන්ගේ සිතේ පැහැදීම ඇති කරගන්න, ආරි මහා සංඝ රුවන කෙරෙහිම තමන්ගේ හිතේ පැහැදීම ඇති කරගන්නට. ඉතින් මේ පින්වත් හැම දෙනාටමත් ඒ උත්තම චිත්ත ප්‍රසාදය තමන්ගේ සිතේ ඇති කරගෙන මේ දුර්ලභව මුණ ගැසුණු ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ ශ්‍රවණය කරපු සූත්‍ර දේශනය ඒකාන්තයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ අපි රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලුම දෙවියෝ අනුමෝදන් වෙත්වා, සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ ධර්මය දේශනා කරලා ගෞතම බුදු සසුන තුළ පිහිට පිළසන්න ලබන්නට අපිට මං පෙත් විවර කර දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ඇතුළු ලෝවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, පින්වත් මෑණියන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන් වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. එවගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපව මේ ලෝකයට බිහි කරලා ඇති දැඩි කරපු පින්වත් දෙමව්පියන්ටත්, ගෞතම බුදු සසුන තුළ පින්වත් මෑණියන් වහන්සේලාට නිබද රැකවන්නේ සපේන අපගේ පින්වත් අම්මාටත්, පින්වත් අප්පච්චීටත්, සිව්පසේ නැප උපකාර කරන සියලු ගිහි පින්වතුන්ටත්, ඒ වගේම TNL නාලිකාවේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ටත්, ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වත් සිළු දෙනාටමත් අද දවසේ මේ උතුම් අසිරිමත් දම්සක වැඩසටහනට අනුග්‍රහය සැපියූ පින්වත් සිළු දෙනාටමත්, ධර්මීය ශ්‍රවණය කරපු මේ පින්වත් හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සිළු දෙනාටමත් ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි හැම දිනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා. වහ වහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ඒ ආකාරයෙන් අප සැම ශ්‍රද්ධාවෙන් සරණ ගිය ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අනන්ත සම්පුතු ගුණ පිළිබඳව අපට විචිත්‍රවත් ධර්ම දේශනයක් සිදු කළ දඹදෙණිය මුතුගල අනගාරිකා භාවනා ආසපුවේහි වැඩවසෙන මහනුවර උත්තරා මෑණියන් වහන්සේටත් අද දිනේදී මේ ධර්මශ්‍රවණයෙන් අප රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් ඒ මෑණියන් වහන්සේට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස හේතු වේවා, වාසනා වේවා කියා අනුමෝදන් කරමු. සාදු සාදු.